බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ හොඳයි පින්නතුනි හැම දෙනාම පංචශීලයේ සමාදන් වීමට සෝදානම් වන්න ප්‍රථමයෙන් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. තතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්ති ධම්මං සරණං ගච්ඡාමි. තතියම්ති සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි පින්නතුනි, අප පළමුවෙන්ම බලාපොරොත්තු වන්නේ සූදානම් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිරක් ප්‍රසාදයෙන් යුත් සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බුදු සුවඳ සිහිපත් කරලා උන්වහන්සේගේ ගුණයට කරන පූජාවක් විදියට ඒ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරන්නට. ඉතින් ඔබ දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ තුන් ලෝකයටම පහළ වෙන උත්තම මනුෂ්‍ය රත්නය. උන්වහන්සේ සසර පිරුවා වූ දාන ආදී පාරමිතාවල බලයෙන් උත්තම සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් උන්වහන්සේගේ සිත ඉහළටම දියුණු කරගත්තා. උන්වහන්සේ තුළ තිබෙච්ච උත්තම ගුණ සමුදාය, ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමස්ත ජීවිත කාලය මුණත් සඳහන් කළ අවසන් කරන්න බැරි තරම් ගුණ සමුදායකින් යුක්තයි. ඒ සියලු ගුණ ගුණ නමයකට දක්වලා නවරාදී ගුණ විදියට අපේ භාවිත කරනවා. බුදුරජාණන් වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. ලෝකයාගේ පුදසලි පිළිවට යුක්ත වුණා. රාගාදී කෙලස්තාන් සියල්ලක්ම දුරු කරා. රහසින්වත් පාපයක් කළේ නැහැ. අනේන සාවුණහන්සේට අපි අරහන් කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මේ උතුම් බුදු ගුණයට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. අෂ්ටවිද්‍යා හා පසළොස්වක ධර්ම යුක්තයි. ප්‍රථම ධානය ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන් යුක්ත වුණා වූ සීලය, ඉන්ද්‍රිය සංවරයේ හිරියොත්තප්පාදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්තයි. පෙනිසාක උන්වහන්සේට විජයකරණ සම්පන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඉතා ශාන්ත ගමනින් උත්තම නිර්වාණ භූමිය වෙත වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රගුණති ගමනත් ඉතාම ශාන්තයි. උන්වහන්සේගේ වචනය මුළු ලෝකයක් සනසන ප්‍රිය වචනයක් වුණා. මෙන්න මේ ගුණයට අපි සුගතව කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය, නැත්නම් සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය අතිමොලක්සේ මැනවින් පසක් කළා. මේ උත්තම ගුණයට අපි ලෝකවිදු කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ හිටිය සැඩපරස පුද්ගලයන් මෛත්‍රී නැමැති දේහධාරීන් ප්‍රඥාව නැමැති ආයුධයෙන් දමනය කළා, ශාන්ත පුද්ගලයන් බවට පත් කළා. මේ ගුණයට අපි අනුත්තර කුරිස ධම්මසාරකේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට බ්‍රහ්මයන්ටත් උතුම් සහස්රවරයෙක් වුණා. එනිසා උන්වහන්සේට සත්තහ දේව මනුස්සානං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය, දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය බුද්ධෝහං බෝධිසාමි කියපු විදියට උන්වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාගේ අවබෝධය සඳහා ඉතාම මෛත්‍රියෙන් කරුණාවෙන් දේශනා කළා. එනිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. භාගතුන් වහන්සේ රාගාදී කෙලෙස් භග්න කළා, දුරු කළා. ඒ වගේම ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට භාග්‍ය සම්පන්න උත්තමයෙක් වුණා. ලෝකයේ පහළ වෙච්ච උතුම්ම භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තුළ පැවති මෙන්න මේ ගුණයන් සිහිපත් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බුද්ධගයාවෙහි ජයශ්‍රී මහා බෝධි මූලයේහි වජ්‍රාසනය මත උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු දෙන උදෑසන සිදු කරන සම්බුද්ධ පූජාවක් සිය සලකා මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ විහාරස්ථානයේ තැන්පත් කළ තියෙන සීල පූජා ද්‍රව්‍යනොත්, එවාගෙම ඔබේ දෑතින් ඔබේ නිවසේ සෝදානම් කළ තියෙන සීල පූජා ද්‍රව්‍යනොත්, එවාගෙම මේ මොහොතෙහි ලෝකයේ පුරාම දඹදිව ඇතුළු ශ්‍රී ලංකාවාදී ථේරවාදී රටවලත්, එවාගෙම සියලුම ලෝකවාසීනොත් අද දින යම්තා පූජාවක් සිදු කළා නම් ඒ සියලු පූජාවනුත් හොඳට මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ සියලු පූජාවන් සඳහා ඔබත් සියතින් සක්‍රීයව සහභාගි වෙනවා කියන හැඟීම ඇති කරගෙන අප සම්බුද්ධ පූජාව පවත්වමු ගාථා කියලා ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුගුණ හදවතේ දරාගෙන අපේ සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං. සාරීරික ධාතු මහා බෝධිම් බුන්දරූපං සකලං සදා අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි දැන් අප බලාපොරොත්තු වන්නේ ප්‍රථමයෙන්ම ටික වේලාවක් භාවනාවක යෙදෙන්නට භාවනාව කියලා කියන්නේ ඔබ දන්නවා අපේ සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන අවස්ථාවක් බෞද්ධයන් වශයෙන් අපේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් හඳුනාගෙන තියෙනවා දානමයන් පුණ්‍ය කිරියවත්තු සීලමයන් පුණ්‍ය කිරියවත්තු භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් දානෙන් කරන්නේ අප සාන්තකවදයක් වෙනත් කෙනෙකුට පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහක බුද්ධියෙන් පරිත්‍යාග කිරීම. මේ දානය දෙන වෙලාවේ අපේ හිතේ කිසියම් විදිහේ පිරිසුදු භාවයක් ඇති වෙනවා. ලොකු කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවා. ඒක කුසලයක්. තේති මුදාරං වින්දති දාතා කියපු විදිහට උදාරෝ ප්‍රීතියක් අපි මේ වෙලාවේ භුක්ති විඳිනවා. දෙවැනි පුණ්‍ය ක්‍රියාව තමයි සීලය. සීලමයන් පුණ්‍ය කිරියවත්තු කියපු විදිහට ප්‍රාණඝාත ආදී අකුසල වලින් වෙන් වෙනකොට ඒ විරති චේතනාව සමගම මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි සොරකම් කරන කෙනෙක් නෙවෙයි කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වෙච්ච කෙනෙක් බොරු කියන කෙනෙක් නෙවෙයි මද්ද්‍රව්‍ය හා මත්යන් භාවිත කරන කෙනෙක් නෙවෙයි කියන මෙන්න මේ ශික්ෂණය තුළදී අපි ලෝකයට අභය දානය දෙන කෙනෙක් වෙනවා නිර්භයතාවය මෛත්‍රිය ප්‍රදානය කරන කෙනෙක් වෙනවා ඒ මොහොතේ අපේ හිතේ ඇතිවෙන කුසලය. ඉතින් ඒක අවබෝධයෙන්ම කරන්නට ඕන. දිනපතාම ඔබ පංචශීලය සමාදන් වුණා හෝ නොවුණා හෝ මේ සීලපද ටික ගැන හොඳට හැඟීමක් ඇති කරගන්න. දිනපතාම අවදිච්ච මොහොතේම ලෝක සත්‍ය කිරේ සුවපත්ත්වවා කියන සිතුවිලි ඇති කරගෙන අද දින පුරාම මං ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා. සොරකමින් වෙන් වෙලා ඉන්නවා. ඒ වගේම කාමයේ වරදා හැසිරීමෙන් වෙන් වෙනවා. බොරු කීමෙන් වෙන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මම අද දිනේ පුරාම මද්ද්‍රව්‍ය භාවිතෙන් වෙන් වෙනවා කියන මෙන්න මේ ශික්ෂණය හොඳට හිතට ගන්නකොට ඒක ලොකු කුසලයක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතය ගැන ලොකු ආත්ම විශ්වාසයක්, ධෛර්යයක්, සතුටක්, ලෝකය ගැන මෛත්‍රියක් ඒ තුළින් ඇති වෙනවා. ඒක ලොකු කුසලයක්. තමන්ගේ දියුණුව සඳහා හේතු වන කාරණයක්. තුන්වෙනි දේ තමයි භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත්වෝ කියපු විදිහට භාවනාව සිදු කිරීම. පින්නතුනේ දාන සීල කුසල කර්ම දෙකේදී ඇතැම් විට ඒ කාරණා සිහිපත් කරන වෙලාවෙදී විතරයි අපට කුසලයේ සිද වෙන්නේ. එහෙත් අප භාවනා කරනවා කියලා කියන්නේ හරියට තමන්ගේ සිතේ අවධානය යොමු කරගත්තනම් අඛණ්ඩව තමන් හිතේ පහළ වෙන කුසල චේතනාව. ඒ සඳහා භාගතුන් වහන්සේ අපට කමඨාන 40ක් දේශනා කළා. අපේ විසිරලා තියෙන හිත එක කුසල ආරමුණක දිග වේලාවක් පවත්වා ගන්න අපි දක්ෂණම් ඒ වේලාව තුල අපි ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචායතනයන්ගෙන් ගන්න ආස්වාදයට බැහැර වෙලා ඒ වගේම ඒ තුලින් ඒ පංචායතන වලින් දුක සැප දෙකටපත් නොවේ උපරිම ලෙස අපේ හිතේ මෛත්‍රිය හෝ කිසියම් කමඨහනක අභ්‍යන්තරික වශයෙන් සිතවිලි තුල කුසල චේතනා තුල අඛණ්ඩව අපේ හිත පවත්වා ගන්න අපි දක්ෂ වෙනවා. අනේ නිසා තමයි පින්නතුනි වෙනත් ක්‍රියාවන් වලට වඩා වෙනත් කුසල කර්ම වලට වඩා භාවනාව මහත්ඵල මානිසංසදායි වෙන්නේ. තින් ඔබත් අපත් හුඟක් වාසනාවන්තයි. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ප්‍රඥාවෙහි දියදහර ආලෝකයේ ආශිර්වාදයේ ශාන්තිය ලබා ගන්න ශ්‍රාවකයන් විදියට අපට හැකියාව ලැබිලා තියෙනවා අපේ හිතේ කුසල ඉහළ මට්ටමටම හැම වේලාවකම දිනු කරගන්නවා. අනේ සඳහා කරන ක්‍රියාවක් විදිහට අපි දිනපතාම භාවනාවකට හුරු වෙන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය මේ ආදී භාවනාවකට භාවිත කරන්න පුළුවන්. යතර විශේෂ භාවනාවක් විදිහට ආනාපාන සතියට අපට හුරු වෙන්නට පුළුවන්. පින්නතුනි මේ ක්‍රියා තුළින් අපේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. වෙනදා අපි බාහිර පුද්ගලයන්ගෙන් සතුට බලාපොරොත්තුෙන් ගිහිපුවා අපි අපටම සතුට ලබන ක්‍රමයක් අපි හුරු කරගන්නවා. වෙනදා අපි භෞතික දේවල් පාවිච්චි කරලා, ඩිවයිසස් භාවිත කරලා සතුට හොයාගෙන ගියා අපි. ඒ බාහිර කිසිම දෙයක් නැති වුණත් අභ්‍යන්තරික වශයෙන් සතුට ලබන ක්‍රමයක් අපි ජීවිතේ ගොඩනගා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. අද අපි සතුටේ ඇපිලා තියෙන්නේ බාහිර පුද්ගලයන් තුළ, අපි පරිහරණය කරන භෞතික භාණ්ඩ තුළ, නැත්නම් අපේ රූප සම්පත්තිය, අපේ නිරෝගී භාවය, අපේ ශරීරය තුරයි අද සතුට පැවතිලා තියෙන්නේ. දිනුතුනි මේ දේවල් බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. අපි බාහිර පුද්ගලයන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන ගියාට ඇත්තටම මේකට අපට සතුට දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම තසරණ වෙලා ඉන්නේ. සාමාන්‍ය මනුස්සයන් විතරක් නෙවෙයි, දෙවියනුත් පින්නතුනි බ්‍රහ්මයන්ුත් මේ සංසාර චක්‍රය තුළ අසරණ වෙච්ච සත්‍යයන්. අන්නේ නිසා බුදුහාමුදුරෝ අත දීපා බික්කවේ විහරතත් සරණා නාඤ්‍ය සරණාදේශ අඤ්‍ය සරණා කියලා දේශනා කළේ. අපි අපටම පිළිසරණක් සොයා ගන්නට ඕන. අපේ හිතම පිළිසරණ කර ගන්නට ඕන. අනේ සඳහායි අපි භාවනාවක් භාවිත කරන්නේ. ඉතින් පින්නතුනි මේ වෙලාවේ අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩමු. ඔබ ඉන්න නිවසේ පටන් ලෝකේ පුරා සිටින සියලුම සත්‍යයන් අපි අරමුණු කරගමු. මනස ලෝකයේහි විවිධ රටවල ඉන්න සත්‍යයන්, විවිධ වයස් පරතරවල ඉන්න අය, ඇතැම් විට සුවසේ ජීවිත ගත කරන අය විතරක් නෙවෙයි, ලෙඩ දුක්වලට පත් වෙලා ඉන්න අය ඉන්නවා, ලෙඩ දුක්වලට පත් වෙයි කියලා බයෙන් ඉන්න අය ඉන්නවා, මේ මොහොතේ උපදින සත්‍යයන් ඉන්නවා, ඒ වගේම රෝහල්ගතව ප්‍රතිකාර ලබන අය ඉන්නවා, වැඩිහිටි නිවාසවල ඉන්න අය ඉන්නවා, වයසට ගිහිල්ලා මරණාසන වෙච්ච අය ඉන්නවා. ඒ වගේම හැම මොහොතකම සත්‍යයන් මිය ගිහිල්ලා නැවත ආත්ම බහල උපදිනවා. සතර අපාය අප්‍රමාණ සත්‍යයන් දුක් විඳින අය ඉන්නවා. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල සත්‍යයන් ඉන්නවා. මෙන්න මේ හැම දෙනාම අරමුණු කරගෙන, ඒ හැම දෙනාම පින්තුනි වෙනත් කවුරුවත් නෙවෙයි, මෙන්න කලින් ආත්ම බහවල අපේම අමල තාත්තලා, අපේම දරුවෝ, අපේම සහෝදර සහෝදරයන් තමයි මේ විවිධ ආත්ම බහවල මේ වෙලාවේ කාලය ගත කරන්නේ. ඉතින් ඒ හැම දෙනාම අරමුණු කරගෙන අපි මෙස්සිත වඩමු. ඔබ ඉන්න නිවසේ පටන් සතර දිශාවේ වැසෙන මනස් ලෝක විතරක් නෙවෙයි, සතර අපාය, දිවි ලෝකය, බ්‍රහ්ම ලෝකය, මනස් ලෝකය ඇතුළු මේ හැම තැනම ඉන්න සත්‍යයන් සෝපත්ත්වා සෝපත්ත්වා කියන සිතුවිල්ල අපි ටික වේලාවක් භාවිත කරමු. තින්පින්න තුන් ඉන්න ඉරියව්වෙම පහසුවෙන් ඔබේ ඉරියව්ව හදාගෙන සංසොම්ව ඔබේ කය නිසලව තියාගෙන අපි හිතත් නිසල කරගෙන විසිරලා තියෙන සිත එක කුසල අරමුණක මෙත් සිතවිල්ල තුළ අපි භාවිත කරමු. ඒ උතුම් මෙත් සිතවිල්ලේ බලයෙන් ලොවැසි සියලු සත්ත්වෝ සුවපත්ත්වා. මේ කුසලය තුළින් ජනිත වන පුණ්‍ය ඵලය තුළින් ඔබේ ජීවිතවලට සියලු ශාන්තිය යහපත වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. ඒ ජනිත කරගන්නා වූ නිරෝගී සම්පත්තිය, දිගාචර සම්පත්තිය මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ වඩ වඩාත්ම අප්‍රමාදී ගුණධම් පුරන්න ශක්තියක් වේවා. මේ තුළින් ජනිත වන කුසලිය තුළින් චිත්ත සමාධිය, විදර්ශනා භාවනාව සඳහාත් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දැන් ටික වේලාවක් මේ සිත වඩමු. හොඳයි පින්නතුනි, ඔබේ කය හොඳට පහසුවෙන් තියාගෙන ඉරමිනිය ගොතාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ඔබට පහසු ඉරියව්වක බිම නැත්තම් පුටුවක් තුළ හෝ වාඩි වෙලා මේ වෙලාව අප දහම් සඳහා, ආධ්‍යාත්මික දියුණුව සඳහා අප කැප කරමු. ශරීරය කෙලින් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවම් කරගනිමු. ප්‍රථමයෙන්ම තමන් සිටින ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. දෙපතුලේ සිට හිස දක්වා, හිසේ සිට තමන්ගේ දෙපා දක්වා ඔබ ඉන්න ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. දැන් ඔබේ සිත නාසිකාග්ගේ වාමුඛ නිමිත්තේ වාගේපු විදියට නාසය ආශ්‍රිතව අපි තියාගනිමු වර්තමානයේ තුල. දැන් මම අතීතයේ සහ අනාගතය ගැන සිහිපත් කරන්නේ නැහැ. එහෙම මට මතක් වුණත් මම ඒ දේ ගැන හිතනවා. ඒ සිතුවිල්ල එක නිරුද්ධ වෙච්ච සිතුවිල්ලක් මම දැන් මේ හිතන්නේ වර්තමානයේහි. අනාගතය ගැන හිතුවත් මම මේ හිතන්නේ වර්තමානයේ තුල නේද කියලා නුවණටපත් වෙලා නැවත සමාමේ මෛත්‍රී සිතුවිල්ලට සිත ගන්නවා වර්තමානයේ තුල. මේ නිවසේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මා ඉදිරිපස දිසාවන්හි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මා පිටුපස දිසාවන්හි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මා දකුණු පස දිසාවන්හි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත්ත්වෙත්වා මාවම් පස්ස දිසාවන් හි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත්ත්වෙත්වා මට ඉහලින් සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත්ත්වෙත්වා මට පහලින් සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත්ත්වෙත්වා සුවපත්ත්වෙත්වා සුවපත්ත්වෙත්වා මිනිස් ලොව වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත්ත්වෙත්වා සුවපත්ත්වෙත්වා සුවපත්ත්වෙත්වා සතර අපාගත සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දෙව්ලොව වැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා බඹලොව වැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මුළු ලෝවැසී සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මා හැම දෙනාටම මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාම නිදුක්ව නිරෝගීව සුවපත්ව සැනසීමට පත්වෙත්වා කියලා මා නිරතුරුව හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අප බලාපොරොත්තු වෙනවා අපේ හිතේ තව දුරටත් දහම දිනු වෙන විදියට, භාවනාවක් වැඩෙන විදියට ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්නට. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම අප සිද කරන්නේ භාවනාවයි. නමුත් පින්තුනි, ධර්මයේ සඳහන් වෙනවා අපේ නිසි ආකාරයට බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරනවා නම්, යවස්ථාවේ අපේ හිතේ සිහිය නුවණ අඛණ්ඩව පවත්වා ගන්නවා නම්, භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් ධර්ම දේශනාවක් නැත කියලා. ඉතින් දැන් අප මේ සිද කරන්නේ ධර්ම ශ්‍රවණිය ඔස්සේ අපේ භාවනාව දිනු කරන්නට. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි බොහෝ දිනක මාර්ගඵල ලැබුවේ බුදුරජාණන් වහන්සේ වෙතින් සහ ශ්‍රාවකයන් වෙතින් ධර්ම ශ්‍රවණය කරමින් සිටියේදී. අපිට හිතෙන්නේ ඇතැම් විට ඇස් දෙක වහගෙන ඉන්න අවස්ථාවේ නිවන් දැක්කේ කියලා. එහෙම පත්වෙච්ච අයත් හිටියා. නමුත් වෙනතුනේ වැඩි දෙනේ මාර්ගඵල සාක්ෂාත් කරගත්තේ ධර්ම ශ්‍රවණය කරද්දී. බෞද්ධ නාමයෙන් අපි කුමන හෝ දෙයක් කරනකොට අපේ හිතේ සිදවන්නට ඕන සිහිය සානෝන දියුණු වීම. මලක් පහනක් බුදුහාඳුරෙණියන් පූජා කළත්, ගාථාවන් සජ්ජානා කළත්, අසරණ කෙනෙක් වෙනුවෙන් දානයක් දුන්නත්, විතරක් නෙවෙයි පින්නතුනේ හැට රූපයක් පේනකොට ඔබ අහලා ඇති ඇතැම් විට සමහර ශ්‍රාවකයන් වහන්සේලා ගඟකින් එතර වෙද්දී ඒ ගඟේ වතුර දිහා බලලා ආකෝ කසිනේ වඩලා ඇතැම් විට සසර කුරුද්දක් ඉස්මතු වෙලා ඒ වතුර දිහාම බලලා මාර්ගඵල ලබාගත් අවස්ථාව ගැන, ඇතැම් විට යම්කිසි උපකරණයක්, රන් ආභරණයක්, මලක්, ඇතැම් විට සුදු පැහැති වස්ත්‍රයක්, ලේන්සුවක් අතේ තියෙන වෙලාවෙදී සිහිය නුවණ වැඩිලා මාර්ගඵල ලබාගත් අවස්ථාව ගැන ඔබ හාරලා ඇති. ඉතින් පින්නතුනේ අපි ඇහැට රූපයක් දකිනකොට, කනට ධර්ම ශ්‍රවණයක් කරනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට මේ හැම තැනදීම අපට සිහිය නුවණ දිනු කරගන්න පුළුවන්. අපට නිසි ධර්මඥානයක් තියෙනවා නම් අපේ සිහිය නුවණ අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් නම්. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීත් අපි ඒ කාර්යයමයි සිදු කරන්නේ. විශේෂයෙන්ම අප මේ ගත කරන්නේ වෙසක් සමය. වෙසක් සමය කියන්නේ බෞද්ධයන්ට අතිශයින් වැදගත් කාල පරිච්ඡේදයක්. අප සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේහි ප්‍රධාන සිදුවීම් සිදුවෙච්ච සමය විදිහට වෙසක් සමය අපි සමරනවා. එහිදී විශේෂයෙන්ම අප පින්නතුනි මෙවැනි සමයක සිහි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ උපතටත්, උන්වහන්සේගේ පරිනිර්වාණයටත් වඩා අපේ අවධානය යොමු වෙනට ඕන භාගතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව. උන්වහන්සේ කුමක් අවබෝධ කරගත්තේ කියන එක. එදා දඹදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහබෝධි මූලයේදී උන්වහන්සේ ලබපු ප්‍රඥාලෝකය කුමක්ද? එයින් අනාවරණය කරගත්තේ මොකද්ද? උන්වහන්සේ ලෝකෙට දේශනා කරන්න උත්සාහ කරේ මොකද්ද කියන කාරණය අපි මනමින් තේරුම් ගත යුතුයි. උන්වහන්සේගේ සාරාංශයේ කල්පලක්ෂයක අත්දැකීම මේ මුළු ලෝකයට, මුළු කල්පයක් තුළ ලැබෙන අසිරිමත් නැවුම් සදහම් පණිවිඩය, ඒ වගේම පෙර නොයසූ විරු මේ අසිරිමත් සදහම් පණිවිඩය මොකද්ද කියන එක දැනගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අපි අද වෙනත් ශිල්ප ශාස්ත්‍රයකින් ලබන අත්දැකීම අවුරුදු 500ක, 1000ක, 2000ක උපරිම උනොත් අවුරුදු 10000ක නැත්නම් අවුරුදු 25000ක දැනුම් සම්භාරයක් තමයි අප අද පොතපත අධ්‍යයනය කරලා බාහිර විද්‍යා ශාස්ත්‍ර ආදියෙන් ලබන්නේ. නමුත් ලෝකයේ පහළන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන අවබෝධය කියලා කියන්නේ සාරාංශික කල්පලක්ෂයක අත්දැකීමක්. සාරාංශික කල්පලක්ෂයක පරිශ්‍රණයක, අධ්‍යයනයක, ගවේෂණයක, ආර්ය පරිශ්‍රණයක ප්‍රතිඵලයක් තමයි බුද්ධ වාචිතය කියලා කියන්නේ, සද්ධර්මය කියලා කියන්නේ. උන්වහන්සේ දයි ජයශ්‍රී මහා බෝධියේදී අවබෝධ කරගත්තු ආසවක්ඛ ඥානය, ෂඩ සාධාරණ ඥාන, අනිකුත් ඥාන මේ සියල්ලක්ම උපයෝගී කරගෙන උන්වහන්සේ ලෝකයට ප්‍රඥා ලෝකය දෙන්නට බලාපොරොත්තු වුණේ. ප්‍රථම ධර්ම දේශනාවේදීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උන්වහන්සේට පෙර නොයසෝ විරෝධ ධමයක් පහළ වුණා කියලා. පුබ්බේ අනුනුස්සතියසු ධම්මේසු කියලා චක්කෝන උදපාදී ඇස පහළ වුණා, ඥානං උදපාදී ඥානය පහළ වුණා, පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, විද්‍යාව පහළ වුණා. මෙන්න මේ හැම දෙයකින්ම උන්වහන්සේ පැහැදිලි කරන උත්සාහ කරේ උන්වහන්සේගේ තථාගත ඥානය. සම්මා සම්බුද්ධත්වයේ අසිරියයි මේ ලෝකයට ප්‍රකාශ කරන උත්සාහ කළේ. පින්නතින් අපේ තේ ඥානය උකහා ගන්න දක්ෂනෝතින් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා තමන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අදාප ජීවිතයට වටිනාකම දෙන්න යන්නේ අපි පරිහරණය කරන බඩු භාණ්ඩ වලින්, ගේදොර ඉඩකඩම් වලින්, යාන වාහන වලින්, නැත්නම් අපේ භෞතික ශරීරයෙන් තමයි අද අපේ ජීවිතයට අපි වටිනාකමක් දෙන්න යන්නේ. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සෑම ලෙසම වටිනාකමක් දිය යුත්තේ කොමකටද කියලා. අපි වටිනාකමක් දිය යුත්තේ අපේ හිතට. අපේ හිත නිකන් තිබට වටින්නේ නැහැ. අපේ හිත වටින්නේ ඒ හිතට ප්‍රඥාව එකතුන වතින්. ඒ ප්‍රඥා ලෝකයෙන් ලෝකය දකින්නට, ක්‍රියා කරන්නට, ඒ ප්‍රඥාව ඔස්සේ කතා කරන්නට, හැසිරෙන්නට දක්ෂුන වතින් තමයි අපි ලෝකයේ වටිනාම පුද්ගලයන් බවට පත් වෙන්නේ. එදාට අපේ වටිනාකම කොච්චරද පින්නතුනි? අද අපේ වටිනාකම තියෙන ජීවත් වෙනකම් විතරයි. මැරිච්ච ගමන්ම අපිව කිසිසේත්ම අපේ ළඟම ඥාතීන්වත් අපේ දරුවන්ටවත් අපිව නොවටිනා කෙනෙක් බවට පත් වෙනවා. නමුත් පින්වත්නි, මේ ප්‍රඥා ලෝකයේ අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අප ප්‍රඥාවෙන් දිනුනොතින් එදාට අපේ ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි, අපි මිය ගියාට පස්සෙත් අපේ ශරීරයේ තියෙන කෙස් ගහක්, අපේ ශරීරයේ යටකටුවක් අරගෙන ධාතු කරඬුවක තියලා මිනිස්සු විතරක් නෙවෙයි දෙවියනුත් පුදන මට්ටමට එනවා. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන කාලයේදී ධර්මයක් දරාගෙන ඒ ධර්මිය ඔස්සේ ලෝකේ දකිමින් මෛත්‍රියෙන් සතර බ්‍රහ්ම විහරණ වලින් ප්‍රඥා ආලෝකයෙන් යම් කෙනෙක් ජීවිතය හැසිරෙනවා නම් ඒ පුද්ගලයා මේ ලෝකයේ වටිනාම වාසනාවන්තම පුණ්‍යවන්තම කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ ගමන් මාර්ගයේදී විශේෂයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ පළමුවෙන් මගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා. හැකි තාන් දුරට මහන්සියෙන් වැඩ කරන්නට ඕන. හොඳට අධ්‍යාපනය ලබන්නට ඕන. සිප්පන් සික්කාපෙන්ද කියපු විදිහට දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕන. මේක මෙලොව ජීවිතය සාර්ථක කිරීම බුදුරජාණන් වහන්සේ අතිසුඛ භෝගසුඛ කියන කරුණවලින් වැදගත්කම අවධාරණය කළා. ඒ උපේන ධනේ උත්තාන විරියාදි ගතේහි බාහ බල පරිකිතේහි ධම්මිකේහි සේනාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියපු විදිහට දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවලා ධාර්මික උත්සාහයෙන් උපේන ධනයක් බවට පත් වෙනට ඕන. එහෙම මහන්සියෙන් උපයපු ධනිය තමයි පිනතුනේ වටින්නේ. එහෙම නැතුව නිකම් සල්ලි වටින්නේ නැහැ එච්චර. ඒ ධනිය උපයන විතරක් නෙවෙයි, උපයන ධනය ආරක්ෂා කරගන්නටත් ඕන. ඒව සුදුසු විදිහට විහිපැලම් කරන්නටත් ඕන. පුණ්‍ය ශේස්ත්‍රවල නිදන් කරන්නට ඕන. ඒ වගේම මෙලොව ජීවිතය සඳහා හොඳ කල්යාණ මිත්‍රයන් නිරතුරුව ආශ්‍රය කරන්නට ඕන. මෙන්න මේ කරුණේ මෙලොව ජීවිතය සඵල කරගන්න ප්‍රධාන වශයෙන් හේතු වන කරුණ විදිහට බුදුහාමුදුරේ දාපට දේශනා කළා. එතනින් නැවතුනේ නෑ පින්තුමි. තවත් අපේ ජීවිතේ වටිනාකම වැඩි කරන්න උන්වහන්සේ අනුශාසනා කළා. එදා ඥානශ්‍රී මහ බෝධියේදී සම්මා සම්බුද්දත්වයට පත් වෙච්ච භාග්‍යවතුන් වහන්සේට ප්‍රධාන වශයෙන් අවබෝධ වෙච්ච විශේෂයෙන් චතුපපාද ඥානියන් සමග සිදුවෙච්ච අනාවරණයක් තමයි මේ ලෝකේ හැම මොහොතෙම සත්‍යයෙන් මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන බොහෝ දෙනා මිය ගිහිලි ඉපදෙන්නේ දුගතිගාමී ස්ථානවල. මෙන්න මේ දුගතියෙන් මිදෙන විදියට හැකිතාක් ලෝභකම අඩු වෙන විදියට දානීය දානමය පින්කම් සිදු කරන්නට ඕන. තමන්ගේ නිවසේ සිට නම් තාත්තගේ පටන් ස්වාමි බහරයාවන් දරුවන් ආදී ඒ නිවසේ යුතුයකම් පරිත්‍යාගයන් නිසලෙත ඉෂ්ට කළා. පුණ්‍ය ශේස්ත්‍ර විශේෂයේ අපේ ධනිය තැන්පත් කරන්නට ඕන. ඒ වගේම හැකිතාක් දුරට පංචශීල ආරක්ෂා කරන්නට ඕන. ප්‍රාණඝාත ආදීන් වෙන් වෙලා කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම භාවනාවක් පුරුදු කරන්නට ඕන. මෙන්න මේ ඔස්සේ පිනොතින අපේ ආධ්‍යාත්මික ශක්තිය ටිකෙන් ටික අපට දිනු කරගන්නට අවස්ථාව ලැබෙනවා. පිනොතුනි, මේ කාරණා වලින් විශේෂයෙන්ම අපට මේ ජීවිත කාලයේදී මානසික ලැබෙනවා. ඒවට කියන්නේ උපදී සම්පත් ලබා දෙන කුසල් කියලා. බොහෝ විට අපි හිතන්නේ අපිට තියෙන නිරෝගී සම්පත්තිය, මේ රූප සම්පත්තිය, දිගාසිරි සම්පත් මේව සියල්ලක්ම සසලින් ගෙන අපුව කියලා. එහෙම කොටසකුත් තියෙනවා පින්නතුනි පුබ්බේට හත පුණ්‍යතා කියලා. නමුත් අපට පුළුවන් මේ ජීවිත කාලයේ සිදු කරන පින් කම්ලාරි සංසාරයසක් මේ ජීවිත කාලයේදීම ලබා ගන්න. ඒ නිසා පින්නතුනි හැකිදාක් හිත පිරිසිදුව තියාගෙන දාන ආදී පින් දහම් කරන්න. එපමණට මංගල සූත්‍රයේ සඳහන් වෙන විදිහට මාතා පිතූ පဋාණං පුත්ත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා කතඤ්ඤුතා ධම්මචරියා කාලේන ධම්මසවණං කාලේන ධම්මසාකච්ඡා අරිය සත්‍යාන දස්සනම් සමනානාච දස්සනම්. මෙන්න මේ වගේ මංගල කරුණ පින්නතුනේ මේවට කියන්නේ සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා. මෙන්න මේව දිනපතාම වැඩිපුර ප්‍රමාණයක් තමගේ ජීවිතයේ සිදුවෙන විදියට තමන් දිනචරියාව සකස් කරගන්නට ඕන. ඊතලින් තමන්ට ජීවිතයේ ප්‍රබල වෙනසක් එන්නෙම තමන්ගේ සතුට වැඩිවීමක්. ඒ විතරක් නෙවෙයි, බාහිරින් සතුට හොයාගෙන යනව නෙවෙයි, බාහිර ලෝකයක්ම තමන්ට නැති වුණත් අභ්‍යන්තරික වශයෙන් සතුට විඳින ක්‍රමයක් තමම ජීවිතය සකසා ගන්නවා. තමන් මේකට හුරු වෙනවා පින්නතුනි. අද අපේ සතුට බොහෝ විට තියෙන්නේ බාහිර කෙනෙක්ගේ අතේ. බාහිර පුද්ගලයන් අප ගැන කීර්ති ප්‍රශංසා කරොත් තමයි අපට සතුට තියෙන්නේ. රැකියාවෙන් ලොකු වැටුපක් ලැබුණොත් තමයි සතුට තියෙන්නේ. උපාධියක් ගත්තොතින් අධ්‍යාපනය ලැබුවොත් තමයි සතුට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ රූපේ ලස්සනට තියෙන කාලේ විතරයි සන්තෝෂය තියෙන්නේ. රූපය පොඩ්ඩක් වෙනස් වුණොතින්, කෙස් ගහ දෙකක් ඉදෙන ගත්තොතින්, ඇඟ රැලි වැටෙන ගත්තොතින් අර සතුට කොහේ ගියද දන්නේ නැහැ පින්නතුනි. නමුත් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ තමන්ගේ අභ්‍යන්තරයේම සතුට දිනු කරගන්න ක්‍රමය. මෙන්න මේ විදිහට පින්නතුනි ලෝකයේ තුල සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා කියපු විදිහට ලෝකයේ තුල සිද්ධ කරන කුසලයක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. අනේ කුසල අතුරුණු පින්නතුනි ප්‍රබලම ලෞකික කුසල බවට පත් වෙන්නේ සමත භාවනාවක් ලැබීම. විශේෂයෙන් ආනාපාන සති භාවනාව ඇතුළු කිසියම් සමත කමටහනක් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, ආහාරය පටිකුල සංඥාව, අසුබ සංඥාව, අට්ටික සංඥාව මෙන්න මේ වගේ භාවනා සිතවිල්ලක පිනතුනේ වැඩි වේලාවක් තමාගේ සිත භාවිත කරන්නට අප දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මේ අවස්ථාවේ විඳින මානසික සුවය ගැන හිත එක කුසල අරමුණක තියාගෙන ඒ විඳින සතුට බුදුහාඳුර දේශනා කරනවා. මේ මුළු කාම ලෝකයේම මනස ලෝකයේ දිවි ලෝක හය ඇතුළු මේ සියලුම ලෝකයන් විඳින සුවයට වඩා වැඩි සුවයක් අපි ඒ අවස්ථාවේ විඳිනවා කියලා. බලන්න පින්නතුනි මනස ලෝකයේ දෙව්ලොවක් බඹලොවක් කරගන්න විදිය බුදුහාඳුර අපට කොච්චර ලස්සනට දේශනා කළා tieද. සාදින කතාවම පින්නතුනි මුලින් විනාඩි දෙකකින් පටන් ගන්න මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න ඒක ටිකෙන් ටික දියුණු කරලා මරණානුසති භාවනාව, අසුබ භාවනාව, බුදුගුණ භාවනාව මේව කරන්න. විනාඩි 5, විනාඩි 10, විනාඩි 20, විනාඩි 40 මේ වගේ පැය 2, පැය 3, 4 පින්නතුනි මෙහෙම දියුණු කරලා පැය 10, පැය 12, පැය 14, පැය 16 කරා වුණත් අපට මේ ගමන් මඟ ටිකෙන් ටික දියුණු කරගන්නට පුළුවන්. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමන් මඟ දිනෙන් දින සඵල කරගන්න උත්සාහ කරන්න. අපට මේ ලැබෙච්ච කාල පරාසය අපේ ජීවිතය ගැන විමසන්නට, දහම් කැඩපත තමන්ගේ ජීවිතයට දාලා බලන්නට හොඳම කාලයක් මේක. අපි මෙතෙක් කල බාහිර ලෝකය හොයාගෙන වේගවත් ගමනක ගිහිපු අපි අපේ ගැන බලන්න අපට වෙලාවක් තිබුණේ නැහැ. අද පින්නතුනේ අපි මේ වාසනාව ලැබලා තියෙනවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන් ලැබීම අපි ජීවිතේ ලොකුම ප්‍රතිලාභය ලැබපොය බවට පත් වෙනවා. පින්නතුනි මේ ලෝකේ අපි ලැබපු දේවල් වලින් වටිනාම දේ තමයි සවනානුත්තරී විදියට ධර්මයේ සලකන්නේ මෙන්න මේ ධර්ම ප්‍රතිලාභය ලැබීම. එතින්ද පින්නතුනි අපි ලැබපු අනේ සියලුම දේවල්ට වඩා වටිනාම දේ තමයි අද අපට ලැබෙන්නේ. අපි සසරේ කළා වූ දාන ආදී පින් දහම් වලට අපට ලෝකයෙන් ලැබෙන ඉහළම ත්‍යාගය, ඉහළම තෑග්ග තමයි මේ ධර්මය කියලා කියන්නේ. අන්නේ ධර්මයේ ලැබෙච්ච දවසට පින්නතුනි ඒ ධර්මයේ නිසි ආභාසය, ආශිර්වාදය අපේ ජීවිතේට ලැබෙච්ච දවසෙදි පින්නතුනි අපට පේනවා ඇත්තටම ලෝකයෙන් අපට ණයක් නැහැ කියලා. අද අපි හිතන්නේ මම ලෝකෙට මෙච්චර කළා, අහවල් කෙනාට මම මෙච්චර කළා, මං ගැන කළගුණ සැලකුවේ නැහැ, මං ගැන ගුණ වර්ණනා කරන්නේ නැහැ කියලා තමයි අද අපි හිතාගෙන ඉන්නේ නේද? නමුත් පින්නතුනි ඔබට මේ ධර්මයේ යම් කිසි දවසක ලැබෙනවා නම් නිසලස ඔබට හිතේ ඔබ ලෝකෙට කරපු දේ මදි කියලා. මේ සාරාංශික කල්පලක්ෂයක අත්දැකීමක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට ඉදිරිපත් කිරීමත් ඒ විතරක් නෙවෙයි. යදාම වසර 2600ක් සිටිය දරාගෙන ඇවිල්ලා ලෝකෙට දායාද කරපු මේ මහා සංඝරත්නය ගැන ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට බත්පතක් අතනගන්න මොහොතෙහි ලෝකෙ ගැන පුදුම කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවා. ඔබ බත් පිඟානක් අතර ගන්නකොට ඒ පිඟානේ තියෙන කෑම ටිකට රටවල් කීයක කෙනෙක් මහන්සි නැද්ද? ඔබ ඇඳුමක් අඳිනකොට ඒ ඇඳුම සඳහා කී දෙනෙක් මහන්සි නැද්ද? ඒ ඇඳුම ඔබේ ළඟට එන්න වාහන කීයකින් රටවල් කීයකින් ඔබේ ළඟට පිරිස ආවද කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේත් එක පිනතුනි ලෝකෙට ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා. ලෝකෙට දෙන්න පුළුවන් ඉහළම දේ ඔබ දෙන්න උත්සාහ කරනවා. ලෝකෙන් ඉහළම දේ ඔබට ලැබෙනකොට ලෝකෙට දෙන්න පුළුවන් ඉහළම දේත් ඔබ දෙන්න උත්සාහ කරනවා. සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට ඒ ලෝකෙන් ලැබෙන දේට නැවත ඔබට කරන්න පුළුවන් දේ තමයි ඉහළම දානය, ධර්ම දානය ලෝකෙට ප්‍රදානය කිරීම. පින්වතුනි මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සාරගාමී මාර්ගයේ දේශනා කළා විතරක් නෙවෙයි උන්වහන්සේ විශේෂයෙන්ම ප්‍රඥාව ලැබන මාර්ගයේ දේශනා කළා. පින්වතුනි දුකෙන් නිදහස් වෙන මාර්ගය ඍජුව උන්වහන්සේ දේශනා කළා. අද අපි ලෝකය දිහා බලන්නේ කොහොමද? අන්නේ බලන විදිය පින්වතුනි සම්පූර්ණයෙන්ම අපේ වෙනස් වෙනට ඕන. අද අපි හැට රූපයන් දකිනකොට හිතන්නේ මේ බාහිර මේ මොහොතේ පේන රූපය මට පේනවා කියලා. දිවට රසයක් දැනෙනකොට ඔබේ පිඟානේ තියෙන කෑම ටික, ඔබේ කෝපේ තියෙන කෑම ටික ඔබට ආහාරයට දැනෙනවා කියලා හිතෙන්නේ. ඔබට සිතුවිල්ලක් හිතනකොට ඒ සිතන සිතුවිල්ලට අදාළ රූපය බාහිර ලෝකයේ තියෙනවා කියලා හිතෙන්නේ. ඒ හිතන්නේ පේනතුනේ අපි අවිද්‍යාවෙන්. ඒ හිතන මොහොතේ අපේ හිත බාහිර රූපය තුළ බැසගෙන තියෙන්නේ. රූපය තුළ බැසගෙන තියෙනවා කියන්නේ අපි ලෝකයේ තුළ හිර වෙලා අපි මාන වසඟේ ඉන්නේ. අපේ අනිසංඛාර මාර, ක්ලේශ මාර කියන මෙන්න මේ මාන සංකල්ප තුළ අපේ ජීවිත ගත කරන්නේ. අපි ඒත් එක්ක ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඇහැට රූපයක් පේනවා නම් ලෝක විද්‍යාඥයන් කියන්නේ මේ පේන රූපය ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදලා තියෙන්නේ. මේක අන්තිමට හොයාගෙන ගියොතින් රූප කලාප නැත්තම් පරමාණු කරා බෙදන්න පුළුවන් කියලා තමයි ලෝකයේ මිනිස්සු බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. පින්නතුනේ මේකෙත් යම් කිසි ඇත්තක් තියෙනවා. නමුත් මේක සම්මුති සත්‍ය විතරයි. පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද? අපට යම් කිසි අත්දැකීමක් ලැබෙන්නේ බාහිර තියෙන විදිහටම නෙවෙයි. අපට බාහිර අත්දැකීමක් ලැබෙන්නේ අපේ මනසේ මේ මොහොතේ ස්වභාවයට අනුව. මෙන්න මේ தත්ත්වය තුළ බුදුහාඳුරන්ගේ ප්‍රඥා ලෝකයෙන් මේ කෙලෙස් දුරු කරන මාර්ගය අපට දේශනා කළා. විශේෂයෙන් ආමුත්තර නිකායේ චතුත්ථ නිපාතයේහි භාගතුන් වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤා සූත්‍රයේදී. උන්වහන්සේ ප්‍රකාශ කරනවා චත්තාරෝ භික්ඛවේ ධම්මා කතිමේ චත්තාරෝ අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. තමන්ගේ විශිෂ්ටතම නුවණින් පිරිසිඳ දැනගත යුතු ධර්ම තියෙනවා. අභිඤ්ඤය අභිඤ්ඤා තමන්ගේ නුවණින් පරිඤ්ඤය පිරිසිඳ දැනගත යුතු. ඒ වගේම අභිඤ්ඤා පහතබ්බා තමන්ගේ විශිෂ්ටතම නුවණින් ප්‍රහාණය කරන්න ඕන ධර්ම තියෙනවා. අභිඤ්ඤා භාවේ තබ්බා නුවණින් වඩන්නට ඕන ධර්ම තියෙනවා. අභිඤ්ඤා සක්කිකා තබ්බා තමන්ගේ නුවණින් සාක්ෂාත් කරගන්න ඕන ධර්ම තියෙනවා. ඒ මොනවද? පළවෙනි කාරණිය තමයි අභිඤ්ඤා පරිඤ්ඤය නුවණින් පිරිසිඳ දැනගත යුතු කාරණා මොනවද? ඒ තමයි පංච උපාදානස්කන්ධය. පින්නොතින් අපි ඇහැට රූපයක් දකිනවා කියන්නේ, කනට ශබ්දයක් අහනවා කියන්නේ, නාසයට ගඳ සුවඳක් විඳිනවා කියන්නේ මොකද්ද? මේ ආයතන හයම අරමුණක් ගන්නවා කියන්නේ ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය තමන්ගේ ආධ්‍යාත්මික ලෝකේ නිර්මාණය වෙනවා. ඇහැට රූපයක් දකිනකොට මුලින්ම ඇති වෙන අත්දැකීම පින්නතුනේ ස්කන්ධ පංචකය විතරයි. බුදුහාඳුරෝ කන්ද සූත්‍රයේ දේශනා කරා මුල්ම අත්දැකීම ස්කන්ධ පංචකය. අතීත වර්තමාන අනාගත පිළිබඳව හීන ප්‍රනීත සුඛමෝලාරික දුරළඟ මේ ආදී වශයෙන් පැනෙන රූපාදී ස්කන්ධ පංචකයේ මුල් අත්දැකීම පරිසම්විදා මාර්ගයේ චර්යානානත ඥානත්තේ දැක්වෙන විදිහට මෙතෙන්දී මුල්ම අත්දැකීම විඥාන චර්යාව. ඒක ස්කන්ධ පංචකයක් විතරයි. ඒක දුකක් අසැපක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක අතීත කර්මයෙන් ලැබෙන විපාකයක්. ඒක ස්කන්ධ පංචකයේ පංචස්කන්ධයක. අන්නේ පංචස්කන්ධය අපටත් ලැබෙනව රහතන් වහන්සේටත් ලැබෙනවා. ස්කනාසාදී ඉන්ද්‍රිය හරහා ලැබෙන මුල්ම අත්දැකීම මුලින්ම අපි හඳුනා ගැනීමක් කරනවා. ඒක ඊටාම ශනික අත්දැකීමක්. ඒක ඇති වෙලා ඉතනම නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒක නිරුද්ධ වුණාට අපි මේක දන්නේ නැති නිසා ඒ ඇති වෙච්ච මුල් අත්දැකීම අරමුණු කරගෙන සාස්ත්‍ර වශයෙන් උපාදාන වශයෙන් නැවත ඒක මනෝවිඥාණයෙන් ගන්නවා අපි ධර්මාලම්බණයක් විදියට. ඊට පස්සේ අර පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි තෘෂ්ණා දෘෂ්ටි වලින් ඒක ස්පර්ශ කරනවා. එතකොට අර පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. අපි හිත බාහිර ලෝකය තුළ බැස ගන්නවා. රූප ශබ්ද ආදී බැස ගන්නවා. අපි හිතනවා බාහිර ලෝකයේ ස්ථිර දෙයක් තියෙයි කියලා. අපි ඇසෙන් රූපයක් දැකලා ඒක අත්දකිනකොට ඒක හඳුනා ගන්නකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අපි ඒක අත්දැකීම ලබන්නේ මනසින්. මනසින් ලබලා බාහිර ලෝකයට යනකොට මුල් අත්දැකීම නෙවෙයි තියෙන අලුත් අත්දැකීමක්. නමුත් අපි හිතන්නේ දැන් Tamanට පේන්නේ මේ පරණ අත්දැකීමේ කියලා. පින්නොතින දුක හටගන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අපි දන්නේ මේ මුල් අත්දැකීම අපිට ළඟා වෙන්න බෑ. ඒකට කියන්නේ විඥාන චර්යා කියලා. අන්නේ විඥාන චර්යාව හරියට තේරුම් ගත්තොත් අපි අඥාන චර්යාවකට යන්නේ නෑ. අපි අනුවණින් මෙනෙහි කරන්නේ නෑ. අපි අනිත්‍ය දුක් වශයෙන් ඒක බලලා විරාග වශයෙන් බලලා ඒ විඥාන චර්යාව ඥාන චර්යාවක් බවට පත් කරගන්නවා. අපි ලැබපු මුල් අත්දැකීම අනුවණින් ලබා ගත්තොත් අවිද්‍යා සාගතව අයෝනසෝ මනසිකාරයෙන් ලබා ගත්තොත් මොකද වෙන්නේ? ඒ මොහොතෙහි අර චක්කුම් චපටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනාදී වශයෙන් දැක්වෙන මදුපිණ්ඩික සූත්‍රයේ දැක්වෙන ආකාරයට අපි ප්‍රපංච ගොඩනගාගෙන ජරා මරණ ස්පර්ශ කරන අවිද්‍යාවෙන් හිටියොත් අපි හරියට මේක දැනගත්තොත් විද්‍යා සාගතව හිටියොත් මොකද වෙන්නේ? චක්කුම් අසති රූපං අසති ආදී වශයෙන් අපි නැවත බාහිර ලෝකයට බැසගන්නේ අපි අත්දැකීම තුළදී අභ්‍යන්තරයටපත් වෙනවා. එතකොට ඒ විඥාන චර්යාව ඥාන චර්යාව බවට පත් කරගන්නවා. පත් කරගත්තොත් ඒ අවස්ථාවේ අපේ සිදුවන කර්මය අවිද්‍යා සාගත පුඤ්ඤාභි සංඛාරයක්වත් අපුඤ්ඤාභි සංඛාරයක්වත් ආනිඤ්ඤාභි සංඛාරයක්වත් නොවේයි. කළු සුදු කර්මයක් නෙවෙයි. ඒ වෙලාවේ අපි සිද්ධ කරන කර්මය අත්තිබික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කියපු විදිහට කළුත් නොවන සුදුත් නොවන කර්මයි ඒ අවස්ථාවේදී අපි සිද්ධ කරන්නේ. මෙන්න මේ අවබෝධය තුළ අපි හිටියොත් පින්නතුනේ අපි ඇසෙන් දකපු දේ හොයාගෙන බාහිර ලෝකෙට යන්නේ නැහැ. කනින් ශබ්දය අහගත්තු දෙයට රූප නිර්මාණය කරගෙන ඒ රූප තුල බැසගන්නේ. පින්නතුනේ මෙන්න මේ ප්‍රඥාව තුළ අපට හිටියොත් අපි ඇහැට දකින රූපයේ පිළිකුල් දෙයක් වුණත් ඒ පිළිකුල් දෙය නොපිළිකුල් විදිහට අපට ඉන්නට පුළුවන්. ඉන්ද්‍රිය බහනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා රහතන් වහන්සේගේ අත්දැකීම පිළිබඳව. රහතන් වහන්සේ දකින පිළිකුල් දෙයක් වුණත් ඒක නොපිළිකුල් විදිහට ඕනම මෙහෙ කරන්නත් පුළුවන්. ඒ වගේම ඒක උපේක්ෂා සාගතව මෙහෙ කරන්නත් පුළුවන්. ඒ වගේම රහතන් වහන්සේගේ අත්දැකීම නොපිළිකුල් ප්‍රසන්න සාගත දෙයක් වෙන්න පුළුවන්. ඒක ප්‍රසන්න සාගත විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනම් පිළිකුල් විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. ඕනම් උපේක්ෂා සාගත විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. පින්නතුනි මෙන්න මේ විදිහට අපේ අත්දැකීම් ලෝකීය සම්පූර්ණව සංඥාව වෙනස් කරගෙන අනිත්‍ය ආදී සංඥා කිරමන්නන සූත්‍රයෙන් දැක්වෙන දස සංඥා තුළ අපේ සිත පවත්වාගෙනට අපි දක්ෂ වුණොතින් අන්නේ අවස්ථාවේදී පින්නතුනි අපි ලෝකයෙන් නිදහස් වෙනවා. අපේ හිත කිසිදු අරමුණක නොපිහිටෙන අපතිට්ඨිත විඥානයේ විදිහට දැක්වෙන කිසිදු රූපාදී අරමුණක නොපිහිටෙන හිතක් ඇති කරගත්තු කිසිදු දෙයක කම්පාන වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ මට්ටමට පත් වෙනටයි පින්නතුනි බුදුහාඳුරා අපට ධර්ම දේශනා කළේ. අද අපි දුක් විඳින බාහිර තියෙන ලෝක දුකක් නෙවෙයි. අපේම මනසෙන් අපේම අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න දුකක් තමයි අද අප විඳින්නේ. අන්නේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයෙන් අප වෙත ඉදිරිපත් කළ තියෙන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ පංචස්කන්ධ ලෝකය Tamanට අතීත අත්දැකීමෙන් ලැබෙන විඥාන චර්යාව අඥාන චර්යාවක් බවට පත් කර නොගෙන උපාදාන ස්කන්ධයක් බවට පත් කර නොගෙන ඒක පංචස්කන්ධයේ පංචස්කන්ධයේ විදියටම නිරුද්ධ වෙන්න ඥාන චර්යාව උදවා ගත්තොත් අපි ඥාන චර්යාව තුළ සති සම්පජඤ්ඤය තුළ අකණ්ඩව සිහියෙන් නොනින් ඉන්නට අපි දක්ෂ වුණොත් අන්නේ දක්ෂ වෙන ජීවිතය තමයි පින්නතුනි දුකෙන් නිදහස් වෙන ජීවිතය බවට පත් වෙන්නේ. මෙන්න මේ දර්ශන ඒකාන්තයෙන් සුතමේ ඥාණයෙන් අසහා දැනගන්නට ඕන. අනිත් අතින් චින්තාමේ ඥානෙ විදියට මේක නිතර හිතන්නට ඕන. භාවනාමේ ඥාන භාවනාමේ පඤ්ඤා විදියට සමත විදර්ශනාවස්සේ අඛණ්ඩව මේ ධහම තුල අපි ස්ථාවර වෙනට දක්ෂ වෙනට ඕන. මේ සඳහා මාවත විදියට දේශනා කළේ සතර සතිපට්ඨානය. කයේ කය නොබලමින් වේදනාවන්හි වේදනා නොබලමින් සිතේ සිත නොබලමින් ධර්මයන්හි ධර්මානුකූලව බලමින් පිළිතුණි අප්‍රමාදීව තමන්ගේ අභ්‍යන්තර ලෝකයේ ගැන නිතරම අවධානයෙන් ඉන්න. පින්නතුනි අපට බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම ගෞරවය මහා සංඝරත්න වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කෘතඥතාවය මෙන්න මේ ධර්ම තේරුම් අරගෙන නිතරම ප්‍රඥාව තුළ ජීවත් වෙන්න. විශේෂයෙන්ම දස සංඥාවන්හි දැක්වෙන අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා ඒ වගේම පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බලෝකේ අනිවිරත සංඥා ආදී වශයෙන් දැක්වෙන මේ කාරණා අතුරින් විශේෂයෙන්ම ආනාපාන සති සංඥා කියපු විදිහට ආනාපාන සතියේ 16 ආකාරයට අප වඩන්නට දක්ෂ වුණොතින් පින්නතුනි එදාට අපි මේ සතර සතිපට්ඨානෙම වැඩෙන අවසාන වශයෙන් පින්නතුනි අපට බලන්න තියෙන්නේ මේ හැම මොහොතෙම ඇතිවෙලා නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයක් විතරයි. එදාට අපට සමත භාවනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එදාට අපි මෛත්‍රිය වඩන්නේ. එදාට අපට ද්වේෂයෙන් පැනවෙන්න කෙනෙක් නැහැ. එදාට අපට අසුභේ වඩන කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. සුභ වශයෙන් ගන්න කෙනෙක් නැහැ එදාට. ඇයි? අපි එදාට අභ්‍යන්තරයේ තුරම නිවෙන සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ උදාහර දහම මේ ප්‍රඥාව ජීවිතයේහි ඉහෙරටම දිනු කර ගැනීම තමයි අපි මේ පංච උපාදානස්කන්ධයේ තීරණ අරගෙන ඒ වගේම අවිද්‍යාව භව තණ්හා දුරු කළා සමත විදර්ශනා වඩමින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට අපි උපරිම ලෙස ජීවිතය කැප කරමු. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම ආනාපානසති භාවනාව තමන්ට සුවිශේෂී භාවනා අධ්‍යයනයක් වටපත් වෙනවා. අනිත් කමඨාන් 39ම විතරක තුලින් විතරක දුරු කරන යද්දී ආනාපානසතියේ ආරම්භයේ පටන්ම විතරක දුරු කරමින් විශේෂයෙන්ම සතර සතිපට්ඨානයේ වැඩිමින් විශේෂයෙන්ම අනිත්‍ය සංඥා වඩන්නට අනිච්ච අනත්ත් අසුභාදී මෙන්න මේ ත්‍රිලක්ෂණයේ වඩමින් ස්කන්ධ පංචකයේ සමුදේ වැඩ බලන්නට අපට මවගෙන් උරුම වෙච්ච මේ හුස්ම රැල්ල ආනාපාන සති කමඨහනක් ඔස්සේ ජීවිතයට සම්බන්ධ කරගන්නට අපි උපරිම ලෙස උත්සාහ ගනිමු. ඒ සඳහා විශේෂයෙන් දිනපතාම පංචශීලයේ සමාදන් වෙලා ඒක ආරක්ෂා කරන ගමන් තමන් දාන ආදී පින්දහම් කරමින් අතීතයේ සිද්ධ කරපු දාන ආදී පින්දහම් ඡාගානුසුති විදියට වඩමින් මෛත්‍රී භාවනාවෙන් නොනවති ආනාපාන සතිය වඩමින් නිතරම පිනතුණි අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න. හිතට එන හැම අරමුණක් පාසාම මේ සිද්ධවන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම නේද කියන එක හැම මොහොතෙම දකින්න දක්ෂ වෙන්න. ඒ සීකරන මොහොතක් පාසාම අපි දුකෙන් නිදහස් වෙනවා. අපි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන්, සම්බුද්ධ පූජා පැවැත්වීමෙන්, භාවනා කිරීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම මානසිකාරයේ වැඩිම වශයෙන් සිදු කරගන්න. මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද තමන් නමින් මිය ගිය සියලුම ඥාති උදෙසීපත් කරලා. ඒ වගේම මේ ලෝකයේ තුල යම් තාක් මිය ගිය භූමිය යන සත්‍යයන්ගෙන නොනක්කින් අපේක්ෂාවකින් ඒ සියලු සත්‍යෝද අප විසින් මේ අවස්ථාව විතරක් නෙවෙයි ජීවිත කාලයේ මුළුල්ලෙහිදීම සිදු කරපු සියලු පින්කම් අනුමෝදන්ව සුවපත්ත්වවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මයන් දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් සමස්ත ලෝකයක් ආරක්ෂා කර දෙත්වා. මේ සම්බුද්ධ ශාසනය තා බොහෝ කලක් රැගෙන යන්නට දෙවියන්ගේ දැහැමි රැකවරණ ආරක්ෂාව සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපට වඩ වඩාත්ම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සියලු පින් කමලානි සංසයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සෝවියක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නිබ්භයාං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්මේපි පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වාන් බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වාන් සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වාන් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.